පවෙන්දම අගමැතිතුමා මහ බ්‍රිතාන්‍යයේ මහකොමසාරි සලයන් මම එහෙම තනතුරු බලාගෙන නෙමෙයි දේශපාලනය කරේ. මම දේශපාලනය කරේ සැබවින්ම මේ රටේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ප්‍රශ්න විසඳන විශේෂම කාන්තාවගේ දරුවෝ වෙනුවෙන්. ඉතින් ඒක ඇගීමට ලක් කරේ නැත්නම් රටේ ජනතාව මම හිතන්නේ මම තවත් දේශපාලන සිටිය යුතුද කියන එක ප්‍රශ්නයක්. මම තනතුරු බලාගෙන නෙමෙයි කවදත් කරේ. විශේෂ මාත් එක්ක ගොඩාක් දෙනෙක් හිටියා, ගොඩාක් බලාපොරොත්තු තියාගෙන අහිංසක දුප්පත් කාන්තාවෝ දරුවෝ රැකියාවල් බලාපොරොත්තුෙන් කාන්තාව ඒගොල්ලන්ගේ ප්‍රශ්න බලාපොරොත්තු මට ඒගොල්ලන්ව දාලා එහෙම නිකන් බෑග් ගැප් පැක් කරගෙන මහකොමසාරි සිටියට යන්න බෑ. ඒක මහා මං හිතන්නේ මේ කුහක ආත්මාර්ථකාමී දෙයක්. ඉතින් මම ඒක තරේම ප්‍රතික්ෂේප කළා තියෙනවා. මම යන්නෙත් නැහැ. තාම තීන්දුව කළ නැහැ. මම ඉගෙනීමේ කටයුතු කරන්න ඉදිරියේදී ඒ කාලේ ගන්නවද මොකද්ද කරන්න කියන එක මම සතියක් දෙකක් මගේ දරුවෝ එක්ක පොඩ්ඩක් විවේක අරගෙන තීන්දුවක් ගන්නවා. මොනවා දනාර තින් කරන්න කියලා.